තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අද දවසෙත් දිවසින් දුටු බියකරු සසර දහං වැඩසටහන තුලින් මේ භයංකාර සංසාරී ස්වභාවයන් ගැන අහන්ට සලස්වනවා. අපිත් ධර්මයේ දේශනා කරනවා මේ වාගේ ව්‍යසන වලට පත්වී යන සත්‍යයට සසර දුකෙන් නිදහස් වෙන්න ලැබේවා කියන අදහසින්. ඉතින් මෛත්‍රී සිතින් මේ දායකත්වයේ දරණ පින්වතුනොත් අපිත් අනුකම්පාවෙන් මෛත්‍රියෙන් කරුණාවෙන් තමයි පින්වත්නි මේ දහම් වැඩසටහන් වලින් ඔබ කාටත් ආශිර්වාද කරන්නේ. අපි මේ සඳහාම හම්සි වෙන්නේ. ඉතින් ඒ නිසා පහුගිය කාලේ අපි പ്രേත ලෝකී විස්තර මේ තමයි ඔබට කියලා දුන්නේ. තවත් මේ විස්තර කියවගෙන යන්නේ මේ බලන්න කොච්චරනම් പ്രേත ලෝකයේ විස්තර තියෙනවද. එක එක කර්ම කරලා එක එක පවකම් කරලා මේ ලෝකයේ සත්වයා ඉපදුනාට පස්සේ විඳින දුක් කන්දරාව. නිරේත් ඒ වගේ. දැන් මේ වැඩසටහන් වල ආරම්භයේදී නිරේ ගැන විස්තර කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අත්‍යවික්ෂවේ චපස් ආයතනික එංගවත් මහණෙනේ තියෙනවා චපස් ආයතනික කියලා නිරයක්. මේ නිරේ ස්වභාවය කියන්නේ එහි ඇහැට පේන්නේ ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වභාවයෙන් පවතින කිසි දෙයක් ඇහැට පේන්නේ නැහැ. මේ දෙයින් ඇහැට සැනසෙල්ලක් ඇති වෙනවා කියලා කිසිම රූපයක් අපායේ පේන්නේ නැහැ. පේන්නේ අනිෂ්ඨ අකාන්ත අමනාප දේවල්. බය හිතෙන තැති ගන්න දුකම උපද්දන රූප තමයි පේන්නේ නිරය. කනට ඇහෙන්නේ බය හිතෙන තැති ගන්න බිය උපදවන දුකම ගෙන දේවල් කනට ඇහෙන්නේ. විලාප, ගෝරනාඩු, දඬුවම් දී ඒව ඇහෙන්නේ. ඊළඟට නාසයට දැනෙන්නේ බියජනක කටුක, කටෝර, අමනාප ගඳ සුවඳමයි. නහයවල් පුපුරලා යන ගඳ සැර තමයි නහයට දැනෙන්නේ. කයට දැනෙන්නේ ගිනි පහසමයි. ඊට පස්සේ කවදාවත් සැපසහගත දෙයක් දැනෙන්නේම නැහැ. ඊට පස්සේ මනසට බියම දුකම තමයි අරමුණු වෙන්නේ. ආයතන හයෙන් දුකම ස්පර්ශ කරනවා. ඒ දුක නිත්‍යයි නෙවෙයි, අනිත්‍යයි. නමුත් වෙනස් වීම, කොච්චර වෙනස් වීම ඒකේ තිබුණත් ජීන්දරේමයි. මිනිසා ඒ සත්වයන්ට ඒ අනිත්‍ය කියන ස්වභාවයක් ප්‍රකට වෙන්නේම නැහැ. ගින්දරම. ඒතකොට මෙහෙම දුගතියක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒතකොට බලන්න සිතින් කයින් වචනයෙන් පව කරලා සත්වයා දුගතිය ඉපදුනොත් කොහොමනම් කර්ම විඳින්න වෙයිද කියලා. ඒ අතරේ තිරිසන් ලෝකේ වැටෙනවා. තිරිසන් ලෝකේ අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. අපිට තිරිසන් සත්ව එහෙම යනවා පෙන්නට මේ සත්වයෝ හදවතින් කොයි තරම් විඳවනවාද කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒ වගේම പ്രേත ලෝකයේ ගැන කිව්වා මේ බලන්න දුක්ඛ කටෝර මේ പ്രേත වස්තුවල තියෙන ගැළවිච්ච අය. යන പ്രേත ලෝකයේ තිඳලා පිනක් හරි අනුමෝදන් වෙච්ච අය ගැන තමයි විස්තර මේ තියෙන්නේ. මේ പ്രേත වස්තුවේම പ്രേත කතා, പ്രേතයන්ගේ ජීවිත කතා 51යි තියෙන්නේ. නමුත් പ്രേත ලෝකේ කෝටි ප්‍රකෝටි ගාන പ്രേතයෝ ඉන්නවා. එක එක කෙනාගෙන් විස්තර ඇහුවා නම් කෝටි ප්‍රකෝටි ගාන പ്രേතයෝ අතරින් പ്രേතයෝ 51 දෙනයි පින් අනුමෝදන් වෙලා මේ නිදහස් වෙච්ච කතාව මේ තියෙන්නේ. එතකොට හිතන්න කොච්චරනම් ඒ කතා 51 නුත් කතා 10ක් විතරම പ്രേතයන්ට අයිති දේවලුත් නෙමෙයි අර මියගිය අර්ථයෙන් പ്രേතවත්වට රැස්ලා තියෙනවා. නැත්තම් දැන් අදත් අපි කියන සමහර දේවල් දැන් අපි කතා කරන කතා ඊළඟ අද කතා කරන කතා දෙකම പ്രേත ලෝකෙ ඉපදිච්ච ඒවා නෙවෙයි. නමුත් මැරුණා කියන අර්ථයෙන් പ്രേතවත්වට ඇවිල්ලා තියෙන්නේ. ඒක උඩ තෙරේතෝ 40ක් විතර තමයි අර කෝටි ප්‍රකෝටි ගාණක් പ്രേතයෝ අතරින් මේ සැනසිල්ලට පත් වෙලා තියෙන පින් අනුමෝදන් වෙලා තියෙන්නේ. මේ හැම කතාවකම පින් අනුමෝදන් වෙලා සැපවත් වෙනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් හැම പ്രേතයාටම පින් දුන්නම ඔක්කොම හරි කියලා. එහෙම නෑ පින්වත්නි. හැම പ്രേතයාටම මේකෙන් ගැලවෙන්න බෑ. හැම പ്രേතයාටම ගැලවෙන්න බෑ. ඒ නිසා പ്രേත ලෝකිය කියන්නේ අතිශයින් භයානකයි. අතිශයින් භයානකයි. දැන් මේකේ තියෙන්නේ මට්ට කුණ්ඩලිගේ කතාව. ඊට පස්සේ මේ මතකුණ්ඩලි කතාව කාතර ප්‍රසිද්ධ කතාවක්. නමුත් ධර්ම ඉගෙන ගන්න අය පිණිස නැවත මම සිහිපත් කරන්නම්. මතකුණ්ඩලි කතාව අදින්න පුබ්බක කියලා බමුණෙක් හිටියා. මේ අදින්න පුබ්බක බමුණාගේ ලෝභකම කියන්නේ, කුණකම කියන්නේ, මසුරුකම කියන්නේ එක ඉහ වහගින්. එකම පුතෙක් හිටියා. ඒ පුත්‍රයාට මේ සුදුසු කාලේ, දැන් අද කාලේ ළමයිගේ කාරට පංචායද දාන්නේ, ඒ වගේ පුංචි කාලේ සාමාන්‍ය ළමයිට ඒ අදාළ වයසේනට කනට කුණ්ඩලාභරණයක්, කනට මේ ආභරණයක් දානවා. රත්තරණින් හදලා රණින් රිදීෙන් කරන්නේ මේ වත් පොසත්කම් තියෙන සිටුවරු බ්‍රාහ්මණවරු. නමුත් මේ අදින්න පුබ්බක බ්‍රාහ්මණයාට ගොඩාක් වස්තුව තියෙද්දී මෙයා කල්පනා කරා මේවට වියදම් කරන්න හොඳ නෑ. ඉතින් ඔය කනට දාන පොඩි කන්නේ පස්සෙන් දාගන්න බැරියයි කියලා රත්තරන් ටිකක් අරගෙන තැළුවා. තල්ලා තල්ලා තල්ලා රවුමට ඉඳ තල්ලා පොඩි සිදුරක් අදලා කනට දැම්මා. ඒ කුණ්ඩලාභරණයේ මේ මට්ටම් කරලා තලලා එහෙම දම්පු නිසා තමයි මේ කුමාරයාට නම වැටුනේ මට්ට කුණ්ඩලි කියලා. ඉතින් ඔහොම යනකොට මේ ළමයාට බලවත් අසනීපයක් ආවා. ඉතින් බලවත් අසනීපයක් ආවට පස්සේ දැන් වෙදෙක් උට පෙන්නන්නේ රෙදාට සල්ලි දෙන්න වෙයි කියලා. මෙහෙම මිනිස්සු අදටත් ඉන්නවා. අදින්න පුබ්බකලා අදටත් ඉන්නවා. ඊට පස්සේ මේ අදින්න පුබ්බක වෙදෙක්ගෙන් ඇහුවා මේ වාගේ ලෙඩක් හැදුනොත් මොනවද දෙන බෙහෙත්. ඊට පස්සේ ලෙඩු වේදා කල්පනා කළා. අනිවාර්යයෙන් මේ යාගේ පුතාට ලෙඩ හැදෙලා කියලා මටත් ආරංචියක් ආවා. මේ බෙහෙත් ගන්නකොට මේ පඳුරු දෙන්න වෙන නිසා තමයි මෙයා මේ කහන්නේ කියලා හොඳ බෙහෙතක් කියන්නම් කියලා මෙන්න මේ මේවා දුන්නම හරියනවා කියලා ලෙඩේ වැඩි වෙන බෙහෙතක් කෙරුවා. අදින පුබ්බ කැවිලා ඒව කොළ ටික තල්ලා කොල්ලට දුන්න විතරයි අර කොල්ලගේ ලෙඩේ දෙගුණ දෙගුණ වුණා. ඊට පස්සේ මොකද වුනේ, මේ ඔන්න දැන් ඒ බ්‍රාහ්මණයාගේ නෑදෑයෝ ළමයා බලන්න එනවා. ළමයා බලන්න ඇවිල්ලා නිවසේ ඇතුළට යනකොට ඇතුලේ බඩු මුට්ටු පේන නිසා මේ බමුණා මේ බලන්න පින්වත් මේ මනුස්ස ලෝකේ පහළ වෙන අදින්න පුබ්බ කළා. මේ බ්‍රාහ්මණයා අර එළියේ මේ පිළිකාන්නේ මෙට්ටයක් දාලා ළමයා එළිය ගෙනත් තිබ්බන්නේ මිනිස්සු ඇතුළට යන නිසා. උදේ පාන්දරම එළිය ගෙනත් තියා තිනවා හැන්දාවට ඇතුළට ගන්නවා. තමන්ගේ දරුවා. ඔහොම තමන්ගේ දරුවා ගැන කිසිම අනුකම්පාවක්, කරුණාවක්, මෛත්‍රියක් නැති අදින්න පුබ්බක තාත්තලා අදටත් ඉන්නවා. මේ ලෝකයේ ස්වභාවය. මේවට කියන්නේ පින්වත්නි සසර කියලා. ඒක මේ සසර බියකරුයි කියන්නේ. දැන් ඔය දන් දෙන්න හිතෙනවා කියලා කියන එක සුළුපටු චේතනාවක් නෙවෙයි පින්වතුනි. දෙන කෙනාට ගානක් නැතුණාට මසුරු කෙනාට ඇඟින් ඇට කෑල්ලක් ගන්නවා වගේ. දරුවන්ගේ අනාගතය ගැන හිතලා දරුවන්ට සෙනෙහසින් ඉන්න පියවරු, ඒ දරුවන්ගේ දරුවන්ට තියෙන සෙනෙහස ධාර්මික අමුදරුවන් පෝෂණය කරනවා කියන එක පිනක්. ධාර්මික අමුදරුවන් පෝෂණය කරන්නේ නැති, දරුවන්ටවත් ගැනවත් සිතක් නැති මිනිසුන්ට දරුවෙකුට යමක් දෙනවා කියන්නේ ඇඟෙන් ඇට කැල්ලක් ගන්නවා වගේ. මෙහෙම තියෙනවා. ඊට පස්සේ මෙයා මොකද කළේ? දැන් ඔහොම ඉන්නවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දුටුවා. අද මට්ටකුණ්ඩලී මැරෙනවා. ඉතින් ඒ නිසා ඔහු මැරිලා නිරේ යන්නේ. ඇයි? කිසිම කුසලයක් කරගෙන නැහැ. අනිතක සංසාරේ තමන් කරපු පාපෙචනේ මට්ටකුණ්ඩලීටත් තිබිලත් මේ කන කරවල් පළඳින්න පිනක් නැහැනේ. එළාර මට්ටකුණ්ඩලීට හොඳට කාලා බීලා බෙහෙතක්වත් ගන්න පිනක් නැහැනේ. ඒ වගේම තාත්තා කෙනෙක් හම්බුණා. ඒකටම දරුවගේ කර්මයේ සෙට් වුණා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැක්කා මේ මට්ට කුණ්ඩලී මැරුණොත් නිරේ උපදින්නේ. ඒ නමුත් මේ මට්ට කුණ්ඩලීට හැකියාවක් තියෙනවා හිත පහදවා ගන්න පුළුවන්. ඔන්න බලන්න මොන නිරේ යන්න ඉන්න කෙනෙකුට උනත් හිත පහදවා ගැනීමේ හැකියාව තියෙනවා නම් යව ගොඩ ගන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ එදා පිණ්ඩපාතේ වඩිදී උදේ බුදුරජාණන් වහන්සේ මේ මට්ට කුණ්ඩලීගේ නිවසට ගියා. වැඩම කළා. වැඩම කරලා දැන් මට්ට කුණ්ඩලී බීච් එකේ පැත්තට හැරිලා දැන් වේදනාව ඉන්නවා කෑගගහ. එතකොට බුදුරජාණන් වහන්සේ ශ්‍රවණක් ගන්න බුද්ධ රශ්මි ධාරාව අර බිත්තියට යොමු කළා. එතකොට මේ බිත්තියේ එක එක ලස්සන පාටවල් වැටෙනවා. ඊට පස්සේ මට්ට කුණ්ඩලෙ බොහෝම අමාරුවෙන් හැරිලා බැලුවා. හැරිලා බලනකොට මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සුසැදි නිස්සංගල දුටුපමණින් දුක් දුරවන මහා කාරුණික තථාගතයන් වහන්සේ මිදුලිය වැඩ සිටිනවා. අද්දෙක් එකතු කළ සාදු කියලා වැඳගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ ආපහු සංසුන් ගමනින් වැඩම කළා. බුදුරජාණන් වහන්සේ නොපෙනෙන මායිමට වැඩියට පස්සේ මත්ක කුණ්ඩලී මිය ගියා. මිය ගිහිල්ලා දිව්‍ය රාජ්‍යයක් වෙලා ඉපදුණා. බුදුරජාණන් වහන්සේ නමත් දැක්කත් තියෙන සැනසෙල්ල. බුදු කෙනෙක් දැක්කත් තියෙන සැනසෙල්ල. බුදු කෙනෙක්ගේ රුවට හිත පහදවා ගැනීමලෙ තියෙන සැනසෙල්ල. මේ ධර්මයට සිත පහදවා ගැනීම ගැන කවර කතාවද? බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළාක් නැතුව බුදු සිරුර දැකලා ඇති වෙච්ච සතුටට දෙව්ලෝ ඉපදුනා. ඊට පස්සේ දිව්‍ය ලෝක ඉපදිලා බැලුවා මම මොන පිනක් කරපු නිසාද? මොන පින දැක්කා? අපේ තාත්තා දිහා බැලුවා අම්මෝ ලෝභකම. ආන දැන් අඬ ඉන්නවා. පුතා මැරුණාට පස්සේ පොළොවේ පස් කකා අඬනවා අදින්න පුබ්බක. සෝනට ගිහිල්ලා සෝනේ පස් බදාගෙන අඬනවා අදින්න පුබ්බක. ඉතින් කල්පනා කළා අර දිවි රාජයා මනුස්ස ලෝකේ ඉන්න කාලේ බෙහෙතක්වත් දුන්නේ නැහැ මේ මිනිසයා. දැන් අර පොළොවේ පස් බදාගෙන ඉතින් අඬනවා. පව් මේ මිනිසයාට පිහිට වෙන්න ඕන කියලා. අන්න දෙවිවරුන්ගේ දිව්‍ය ස්වභාවය බලන්න. කෝන්තර නැහැ. පරිගැනීම් නැහැ. කරුණා මෛත්‍රිය. සාමාන්‍යයෙන් පවුලක එකෙක් දිව්‍ය ලෝකේ ඉපදුනත් අනිත් අය නම් ගොඩ ගන්නවා. එක්කෙනෙක් ඉපදුනත් අනිත් අය ගොඩ ගන්නවා. මේ පෞල් වල තියෙන මැරෙන අය දුගතිය යන ප්‍රේත ලෝකවල යක්ෂ ලෝකවල යන නිසා ගොඩ ගන්න කෙනෙක් නැහැ. ඊට පස්සේ දැන් මේ දිවි රාජයා මේ අර තාත්තා අඬා ඉන්න සොහනේ ඇවිල්ලා මේ මෙයත් වෙස්මාරු කරගෙන පුංචි දරුවෙක් විදිහට මේ අර මේ කනේ අර තලපු අර මත්ත කුණ්ඩලියම දරාගෙන මේ ඔළුවේ අත් බැඳගෙන අඬා ඉන්නවනේ මට කරත්තයක් ඕන මට අඬා ඉන්නවා කොණ්ඩි කඩා දාගෙන මෙහෙන් අර අදින පොබ්බ කඳනවා එයා පැත්තෙන් අර ළමයා අඬනවා ඊට පස්සේ දැන් අදින පොබ්බ ඔළුව උස්සලා අර ළමයාගෙන් අහනවා අනේ ඒක උඩ තමයි මේ වේතවත්ව පටන් ගන්නෙ මේ පස්වෙනි මේ දෙවෙනි වර්ගයේ පස්වෙනි වේතවත්ව පින්වත් දරුව නුඹ හරිම ලස්සනයි මත් කුණ්ඩල දරාගෙන ඉන්නවා මල් මාලා පැලඳගෙන ඉන්නවා රත් සඳුන් සවරගෙන ඉන්නවා ඉතින් මේ වනාන්තරයේ මැන්දට ඇවිදින් දෑත් බැඳගෙන අඬනවා මොන කාරණයකට ඔච්චර දුකෙන් අඬන්නේ ඊරස්කව මට කරත්තයක් හම්බ වුණා ඒ කරත්තේ රත්තරන් ප්‍රභාස්වර ඒ උනාට රෝද දෙකක් නැහැ මං ඒ දුකට තමයි මම මේ අඬන්නේ අනේ මට රෝද දෙකක් නැහැ කියලා ඒකට අර ලස්සනයි අර තමන්ගේ පුතාගේ වගේ ස්වභාවයක් තියෙන නිසා මට එක්වරම දරු දුක ඇති වුණා ඇති වෙලා මෙයා කියනවා අනේ පුතේ රත්තරන් වලින් කරලා වුණා මං කරතරෝද දෙකක් දෙනවන දුකටපත් වෙච්ච දැන හරි මොනවා හරි ප්‍රපාදයකට වගේ වැටුණාට පස්සේ ලෝභකම් කුම්මැයිකම් වලට වෙච්ච දෙයක් නැති වෙනවා තමන් නිරෝගීව හොඳට ඉන්න කල තමයි මේ ඔක්කොම මිනිසුන්ගේ සෙල්ලම් දෙක තියෙන්නේ ඊව මං රත්තරණින් කරතරෝදයක් හදලා දෙන්න මැණික් ඔබ්බල හදලා දෙන්න ඕන මැණික් ඔබ්බල හදලා දෙන්න පත්මරාග මැණික් වලින් හදලා දෙන්න, රිදීයෙන් හදලා දෙන්න, ඔයා කැමති රෝද දෙකක් කියන්න මං හදලා දෙන්නම් කියලා කිව්වා. මේ දැන් මේ මිනිස්සේ ඇත්තටම කියනවා පුතාට බෙහෙත්වත් තනන් දුන්නේ නැති මිනිසයා. එතකොට මේ මානවකයා ඔහුට මෙහෙම කිව්වා. සඳයි ඉරුයි දෙක තමයි මං පේන්න තියෙන්නේ. රත්තරණින් කරවපු මගේ රතේට ලස්සන වෙන්නේ ආන්න මේ දෙක රෝද හැටියට ලැබුණ තමාට කිව්වා මන්ට ওই රත්තරන් කරත් එපා රෝද එපා. මගේ කරත්තේට හරියන්නේ සඳ මඩලයි හිරු මඩලයි තමයි රෝදවලට හරියන්නේ. ඒ දෙක ඉල්ලා තමයි මම යඩන්නේ. අනේ පින්වත් දරුවා, නුඹ හරි මෝඩ කෙනෙක් නේ. නොපැති හේතු දෙයක් නේද ඔය උඹ පතන්නේ. මං හිතන හැටියට නම් නුඹ මැරිලා යන්ටයි හදන්නේ. හිරු සඳ දෙක නම් නුඹට කවදාවත් ලබන්න වෙන්නේ නැහැ. මත්ත කුණ්ඩලි එහෙම කියනවා. මේ මානවකයා කියනවා මේ හිරු සඳු දෙකේ අහස් ගමනක් දකින්න ලැබෙනවා. පැහැ සටහනක් දකින්න ලැබෙනවා. මේ දෙකේ ගමන් මාර්ගයක් දකින්න ලැබෙනවා. නමුත් කෙනෙක් මැරුණාට පස්සේ කෙනෙකුට කොහෙත්ම දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට වැළපෙන අපි දෙන්නගෙන් වඩාත්ම මෝඩ කවුද? මම මේ අඳන්නේ පේන ඉරහඳ ඉල්ලලා. ඔබ අඳන්නේ මේ මැරිච්ච දරුවෙකුට. ඒ දරුවා දැන් වලේලාලා. පස් ගොඩක් විතරයි. පණ දෙන්නත් බෑ. පේන්නේ නැහැ. කොයි ලෝකෙටද ගියේ කියලා දන්නේ නැහැ. නිකන් පස් ගොඩක් අල්ලගෙන අඳනවා. මම කරත්තෙට පේන ඉරහඳ දෙන්න කියලා අඳනවා. ඒක අපි දෙන්නගෙන් කාටද මොලේ තියෙන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ කවුද මෝඩ කියලා ඇහුවා. ඊට පස්සේ මේක කියපු ගමන් අදින පුබ්බගේ හිත වෙනස් වුණා. හිත වෙනස් වෙලා අදින පුබ්බ කියනවා, අනේ මං තමයි වැළපෙන අයගේ මෝඩම කෙනා. හඳිල්ල අඬන දරුවෙක් වගේ කලුරිය කරලා පරලොවට ගිය අය ඉල්ල මමයි අඬන්නේ. ගින්නකට ඉසින ගිතෙලක් වගේ දුකෙන් ගිනිගත්තු මාව නිවිල ගියා. වතුර ඉහළ නිවල දාන වගේ මගේ සියලු කාය චිත්ත පීඩා නිවිල ගියා. සාමාන්‍යයෙන් ඇත්තටම මේ ධර්ම දේශනා කියවගෙන යනකොට පේනවා පින්වත්නි, ගොඩාක් දුකෙන් ඉන්න ශෝකෙන් ඉන්න අයට තේරෙන්නේ එක වචනයක් කිව්වොත් ශෝකෙ ඉක්මනට නැති වෙනවා. ඒ කියන්නේ ශෝකයේ ඇඳිල්ල තියෙන්නේ ඒ ඇත්ත තේරෙන්නේ නැති එකත් එක්කමයි. ඒ ශෝකෙන් ඇඳිල්ලෙන් ඉන්නකොට තේරෙන්නේ එක වචනයක් කිව්වොත් ඒක වචනේදම ශෝකෙ නැති වෙනවා. එක වචනේදම ශෝකෙ නැති වෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු ගානක ශෝකේ එක බණකින් නැති වෙනවා. මේක ඇත්තටම ලෝකෙ සිද්ධ වෙන දෙයක්. අපි මගේ මං අවුරුදු ගානක් දුක් විඳින්නේ මගේ ශෝකේ ලේසියෙන් නැති වෙන්නේ නැහැ කියලා මිනිස්සු කියන එක මිනිස්සුන්ගේ බණ. නමුත් ගින්දරකට වතුර දානවා වගේ අවුරුදු ගානක් ඇවිලෙන ගින්න එක වතුර බාල්දියෙන් නිවලා දාන්න පුළුවන්. එහෙම කිවින්වත්නේ ගොඩාක් ශෝකේ ඇති වුණ ශෝකේ එක හරියට තේරෙන්න වචනයක් කියලා නිවන්න පුළුවන්. ඊට පස්සේ කියනවා, අනේ මගේ පපුවේ ඇතුළේ ඇති ඇණී තිබුණ ශෝක උල ඔබ උදුරලා දැම්මා. පුත්‍ර ශෝකයේ නිසා මං ගොඩාක් ශෝකයෙන් පිළිපිලි හිටියේ. ඔබ ඒක දුරු කළා. ඉතින් දරුව, නුඹේ අවවාදයේ අහපු මට දැන් ශෝක උල නැති වෙලා ගියා. සිහිල් වුණා, නිවුණා. දැන් මං ශෝක වෙන්නේ අඳන්නේ. කියනවා, ඇත්තටම කියාපන්. ඔබ දෙවියෙක්ද? ඇත්තටම කියාපන්. ඔබ ගහන්දරුවෙක්ද? එහෙම නැත්නම් ඇත්තටම කියාපන්. ඔබ සක්කරයාද? විශ්වලාගෙන ආපු කවුද ඔබ? කාගේ පුතෙක්ද? කියන්නේ කොහොමද මේ මාගේ දුක නැති කළේ? ඊට පස්සේ ඔබ ඔය යංසිසි කෙනෙක් මගේ පුතා කියලා අඳා ඉන්නවා. මම කුසල් කරලා දිව්‍ය ලෝකෙ ඉපදුන ඔබගේ මැරිච්ච මට්ට ගොණ්ඩලී කිව්වා. පුතා, මේක කියපු ගමන් මේ මිනිහයාට අදහ ගන්න බෑ. තමන්ගේ ගෙදරදී සුළු වශයෙන් හෝ බොහෝ දන් දුන්න බවක් නම් මම දන්නේ නැහැ. ඒ වගේම උපෝසත සිල් රැක බවක් අපි දන්නේ නැහැ. එහෙම එකේ දිව්‍ය ලෝකේ මොන වගේ පිනකින්ද ඉපදුනේ කියලා ඇහුවා. පිනක් දහමන් කරපු බවක් නම් අපි දන්නේ නැහැ. පුංචි කාලේ දරුවන්ට විහෙරකට අපි යන්න දුන්නේත් නැහැ. අපේ ගෙදර කවදාවත් දානයක් දීලත් නැහැ. අපේ ගෙදර පින්නපාතේ දරුණාන්සේ නමක් ඇවිල්ලත් නැහැ. ආවත් දෙන්නෙත් නැහැ අපි. එහෙම ඉඳලා මොකක්වත් නොකරපු උඹ කොහොමද දිව්‍ය ලෝකේ ගියේ? ඊට පස්සේ අහනවා, කියනවා, මං තමන්ගේ නිවසේ හොඳටම ලෙඩ වෙලා හිටියේ, දුකටපත් වෙලා හිටියේ, ගිලන් වෙලා හිටියේ, ආතුර වෙලා හිටියේ. සැකයෙන් එතරට වැඩි නිකිලෙස් වූ අලාමක ප්‍රඥා ඇති සුගත වූ බුදුරජාණන් වහන්සේ මට දැක ගන්න ලැබුණා. අර සිද්ධිය කිව්වා. මට බුදුරජාණන් වහන්සේ දකින්න ලැබුණා. මං ඒ ගොඩාක් සතුටු වුණා. හිත පහදවා ගත්තා. තථාගතයන් වහන්සේට වන්දනා කරගත්තා. ආනේ පින්කම කළා තමයි දෙව්ලොව දෙවියන් අතරට මම පැමිණුණේ. හිතවිසුගතව කියලා වැඳලා නෙවෙයි. පූජේම් බුද්ධං කුසුමේන නේන කියලා වැඳලා නෙවෙයි. ඊට පස්සේ පිරිච් කියලා වැඳලා නෙවෙයි. බඩගාල වැඳලා නෙවෙයි. ලිඩෑඳී ඉඳින් බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන හිතින් වැඳලා සාදු කියලා. සාදු කියලා. කොච්චර අනුභවයක්ද? හරිම ආශ්චර්යයි, පුදුම සහගතයි. වන්දනා කළ පමණින්ම මේසා පුණ්‍ය විපාකයක් ලැබෙනවා නම් මම සතුට හිතක් ඇති කර ගන්නවා, හිත පහදව ගන්නවා. අදම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. වැඳපු පමණින් මෙහෙම උපදිනවා නම් මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කිව්වා. මම බුදුරජාණන් වහන්සේම පීඨ කර ගන්නවා කිව්වා. ආදීන බුබ්බක. මිනිස්සුන්ට වෙනස් වෙන්න පුළුවන් පින්වත්නි. කොච්චර කොම්මෙහි කමෙන් ලෝභ කමෙන් හිටියත් මිනිස්සුන්ට වෙනස් වෙන්න පුළුවන්. මේ තියෙන්නේ වෙනස් වෙලා මිනිස්සු. ඊට පස්සේ කියනවා ඔව් අදම බුදුරජාන් වහන්සේව සරණ යන්න. ශ්‍රී සද්ධර්මයත් ආර්ය සංගරුවනත් සරණ යන්න. ඒ වගේම පංචශීලියත් කඩ කරන්නේ නැතුව පළදු කරගන්න නැතුව සමාදන් වෙන්න. ඊට පස්සේ ඒ දෙවියා කියනවා තෙරුවන් සරණ යන්න ඕන්න බලන්න දිව්‍ය ලෝකේ ඉඳලා කරුණාවෙන් ආපු දෙවි කෙනෙක් නම් දෙන අවවාද බලන්න. බුදුරජාන් වහන්සේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, සංඝයා සරණ යන්න, කඩ කරන්නේ නැතුව පංචශීල රකින්න. ඉක්මනින්ම සතුන් මැරීමෙන් වෙන් වෙන්න. ලෝකයේ නොදුන් දෙය නොගෙන ඉන්න. මත්පැන් බොන්නට එපා. බොරු කියන්නටත් එපා. සිය බිරිඳගෙන් පමණක් සතුටු වෙන්න. පින්වත් කියන පින්වත් යක්ෂය, ඒ කියන්නේ දීවරුන්ට කියපු නමක් ඒ කාලේ. ඔබ නම් මාගේ යහපත කැමති කෙනෙක්මයි. පින්වත් දෙවිය, මම ඔබ මට හිතවත්. ඔබ දැන් මගේ ගුරුවරයා. මම ඔබ කියපු දේ කරනවා. මම බුදුරජාන් වහන්සේව සරණ යනවා. අනුත්තර වූ ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා. නර දේවයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සරණ යනවා. ඉක්මනින්ම සතුන් මැරීමෙන් වෙන් වෙලා ඉන්නවා. ලෝකේ නොදුන් දේ නොගෙන ඉන්නවා. මාත්යෙන් බොන්නේ නැහැ. බොරු කියන්නේත් නැහැ. සිය බිරිඳකින් පමණක් මං සතුටු වෙනවා. එයා එහෙම පංචිල් සමාදන් වුණා. දෙවියා තමයි පංචිල් පද පහ විස්තර කළේ. දැන් මනුස්ස ලෝකයේ ඉඳින් පංචිල් පද පහ දාන්නේ නැහැ. දැක්කද දිව්‍ය ලෝකේ ගිය ගමන් ඒ ඥානෙ ආපු හැටි. මනුස්ස ලෝකයේ ඉඳින් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි දාන්නේ නැහැ. ඇයි අද ඉන්න මේ මාත්‍ර කුණ්ඩලී කවදාවත් තිරුවන් සරණ කියලා පන්සිල් දරන්නේ නැහැ. නමුත් දිව්‍ය ලෝකෙ ගිය ගමන් ඒ ක්‍රමේ යාට වැටුණා. ඒ බුදුරජාණන් සරණ ගිහිල්ලානේ ගියේ. එතකොට ඇත්තටම තිරුවන් සරණ ගිහිල්ලා පින් කරගෙන දෙව්ලොව ඉපදුනොත් කෙනෙක් මේ ජීවිතේ නොවැටහෙන දේවල්, මේ ජීවිතේ තේරුම් ගන්න බැරි දේවල් දිව්‍ය ලෝකෙදීන් තේරුම් ගන්න පුළුවන් පින්වත්නි. ඒක සත්‍යයක්. ඊට පස්සේ අදින්න පුබ්බක පවවදාම බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියා. ගීලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනකොට මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා නොපෙණි. මිනිසුන්ට නොපෙණි භාග්‍යතුන් වහන්සේට විතරක් පේන්න ළඟ හිටගත්තා. ඉතින් අදින්න පුබ්බක අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දැක්ක පමණින්ම ඒ පිනටම ගිහිලා දිව්‍ය ලෝකෙ ඉපදින්න පුළුවන්ද? ඇයි බ්‍රාහ්මණය ඔබගේ පුත්‍රයා ඊයේ ඔබත් එක්ක ඇවිල්ලා කතා කළා නේද කියලා ඇහුවා. කවද බ්‍රහ්මණයට පුදුමයි. භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒ ධර්මයේ අවසානයේ මත්ස්‍ය කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා සෝවන් වුණා. අදින්න පුබ්බක සෝවන් වුණා. බුද්ධ කාලේ ආශ්චර්යයි. තමන්ගේ පුතාට වෙද හෙදකමක් කරගන්න නැතුව කනකරයක් පළඳින්න නැතුව මෙච්චර කුණ කමෙන් හිටව මිනිසුත් සත්පුරුෂ ඇසුරින් සසරින් නිදහස් වුණා. අද කාලේ සමහරවල් ලෝභ මිනිස්සු ඇති. සමහරවල්ට ගොඩාක් පින් තියෙන පින සැඟවිලා සත්පුරුෂයන්ට දමනේ නොවුන නිසා. මිනිස්සුෙකුට හැදෙන්න පුළුවන් කියලා තේරුම් ගන්න මේ කතාවම ආදර්ශයට ගන්න. මිනිස්සුෙකුට හැදෙන්න පුළුවන් ජීවිතේට මේ දක්වා සංඝ දානයක් දීලා නැති, වට වන්දනා විදිහිලා නැති සීල් රැකපු නැති කෙනෙකුට අද ඉඳලා හැදෙන්න පුළුවන්. අද ඉඳලා හැදෙන්න පුළුවන්. දැන් මේ වෙසක් එක එනවා. වෙසක් පොහෙට සීල් අරගෙන ඊළඟට බණ අහලා ජීවිතේ අලුතෙන් පටන් ගන්න පුළුවන්. ලෝභකම් දුරු කරලා ජීවිතේ පටන් ගන්න පුළුවන්. Tamanda සීල් ගන්න බැරි නම් සීල් ගන්න අයට දන් දෙන්න පුළුවන්. දන්සල් දෙන්න පුළුවන්. ඊළඟට බණ අහන්න පුළුවන්. තමන්ට බණ කියන්න අහගන්න වෙලාවක් නැත්නම් ධර්ම දානවලට උදව් කරන්න පුළුවන්. බණ කියන අයට උදව් කරන්න පුළුවන්. කොහොම හරි පින් කරගන්න, ජීවිතය වෙනස් කරගන්න. ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ මීටත් වැඩිය හිටපු අය බුදුරජාණන්සේ කාලේ පින්වතුනි නිවන් දැක්කා. බුදුරජාණන්සේ ආයේ කුසලේ කොහොම හරි අල්ලනවා. ඒ නිසා අද කාලේ මෙච්චර ඉක්මනට බැරුවේ අපිට. නමුත් ධර්මයෙන් යම්කිසි පිහිටක් ධර්මයෙන් යම්කිසි දෙයක් සැලසුව පුළුවන්. මොකද අපිටත් මොන ගහලා තියෙනවා. අපිට කියනවා ස්වාමීනි කලින් මං කාටවත් දන් දුන්නා එනෙවි, ගොඩාක් ලෝභ කමින් හිටපු මිනිස්සු අපි. නමුත් ස්වාමීනි මේ ධර්මයේ අහලා සත්පුරුෂයන්ට පින් සිද්ධ වෙන්න අපි දැන් ගොඩාක් පින් කරන අය කියලා. දැන් තමයි තේරෙන්නේ අපිට සත්පුරුෂ ඇසුර නැත්තම් අපි කොහේ යයිද කියලා. එහෙම කියන අය ඊළඟ අනේ ස්වාමීනි ඉස්සර මං බියපත්දෙක් කියනවා. මට හම්බ වුණා එංගලන්තේ පුතේ. ඒ පුතා අහම්බෙන් බණක් අහලා ඒ පුතා තමන්ගේ නෝනටත් පොවලා ඒ වගේ ඒ දරුවත් ගොඩාක් බේබදුකමෙන් ඉඳලා ඉස්සෙල්ලාම බණ අහපු දවසේ ගෙදර ගිහිල්ලා කරලා තියෙන ගෙදර බෝතල් රාක්කයක්ම තිබිලා අරක්කු බියර ආදී ඔක්කොම කුඩු කළා දාලා එදා ඉඳලා අද වෙනකවත් අවුරුදු ගාන බීමනාවක් කටේ තියලා නැහැ. ඉතින් එයා කොච්චර දැන් ඒවා හිතනකොට සැනසෙල්ලක්ද ඒ දරුවන්ට? කොච්චර ඉන්නවද මේ මහමෙවුනාවේ නිසා, ලොකු සාන්නාංශගේ ඇසුර නිසා, මේ ධර්මයේ නිසා කී දෙනෙක් හැදිච්චයි ඉන්නවද? ඒ නිසා මිනිසුන්ට හැදෙන්න පුළුවන්. මිනිසුන්ගේ ලෝභකම් දුරු කරගන්න පුළුවන්. මිනිස්යන්ගේ තියෙන කොම්මැහිකම් දුරු කරගන්න පුළුවන්. පින් කරන්න. ওই පන්සලේ තියෙන ලයිට් බිල, වතුර බිල ගිහිල්ලා ගෙවන්න. ආමුදුරන් රේසරියක්, ටූත් පේස්ට්, බ්‍රෂ් ආදී මාසික ඕන දේවල් පිළිකර පාර්සලයක් මාසිකව ගිහිල්ලා පූජා කරන්න. පන්සලේ විහෙර විහාර හදන ඒවා හොයලා බලන්න. අතුපතු ගාන්න, සුද්ධ පවිත්‍ර කරගන්න. එහෙම කළා පින් කරගන්න. දාන්සල් දෙන්න. දැන් මට මතකයි දැන් ওই අසපු මේ වෙල නිතර දන් දෙන නිසා උනේ දැන් ගොඩක් අය දන් දෙන්න පුරුදු වෙලා. දැන් අපි අසපුල ධර්ම වැඩසටහන් වල හැම වැඩසටහනකම කෑම බීම දන් දෙනවා. නමුත් අපි මතකයි අපි ඉස්සර පන්සල් අපි සිල් ගනින්දි ළමයි කාලේ වෙසක් පොයේට වෙසක් පොසොන් ඇසල වාගේට විතරයි කෑම බීමක් දාන්නේ දෙන්නේ. දැන් අනිත් පොයවල වලට කවුරුවත් ඒකක්වත් දෙලම් පස්සේ එකක්වත් සිල් ඇත්තන්ට දෙන්නේ නැහැ ඉස්සර. දැන් නම් දෙනවා ඇති. ඒ නිසා තමන්ගේ ගමේ පන්සලේ සිල් ඇත්තන්ට කෑම වේල, ගිලම් පස ටික ඒ විදිහට පුරුදු කරගන්න. සමනුත් සිල් ගන්න. ගෙදර ඉන්න දරුවන්ට කියන්න ගේන්න කියලා. බණක් කියවන්න, ධර්ම පූජාවක් සිද්ධ කරගන්න. මේ විදිහට පින් කරගන්න. ඉතින් ඒ නිසා පින්වතුනි මේ විදිහට මේ සෝවාන් වුණානේ මෙච්චර ලෝභකම් තිබ්බාය. ඉතින් අර මාට්ට කුණ්ඩලී මැරිලා ගිහිල්ලා දිවියෙක් විදිහට ආපු නිසා අර මැරිච්ච කෙනෙක්ගේ කතාවන් නිසා තමයි මේක ප්‍රේතවත්වට ඇතුළුනේ. ඊළඟ කතාවත් ඒ වගේ. ඊළඟ කතාව ඒ තමයි තමන්ගේ පුතා මැරිලා ඒ ශෝකෙන් එක තාත්වකෙනෙන් ගොඩාක් වේදනාවෙන් පුත්‍ර ශෝකෙන් හිටියා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැක්කා මේ අදාහදා වැළපී සිටියට මෙයාට සෝවාන් වෙන්න පින තියෙනවා. බුදුරජාණන් වහන්සේට කෙනෙක් දිහා බලනකොට ඒ කෙනාගේ ඇතුලේ ධර්ම අවබෝධය කරන හැකියාව පේනවා. කලයක් ඇතුළේ පහනක් දැල්ලලා තියෙනවා වගේ. ලෝකෙට පේන්නේ නැහැ ඇතුළේ තියෙනවා. දුට යා රාගේ වැඩි කෙනෙක්ද? ද්වේෂේ වැඩි කෙනෙක්ද? මෝහේ වැඩි කෙනෙක්ද? ඉරිසියාකාරයේද? සල්ලාලේද්ද? ගණිකාවක්ද? මොන කුලේද? ඒව බුදුරජාණන් වහන්සේට අදාළ නැහැ. බුදුරජාණන් වහන්සේ කර පහන පේනවා. අර ධර්ම අවබෝධ කරන්න පුළුවන් හැකියාව පේනවා. බුදුරජාණන් වහන්සේ යාට පිහිට වෙනවා. කුලේ තැන කරපු දේවල් වැරදි වැඩි ඒවා හිතේ නෑ බුදුරජාණන් වහන්සේට. අදටත් තථාගත බුදුරජාණන් වහන්සේ වැඩ හිටියනම් මේ මිනිසුන්ගේ කුඩු කේලුකම් ඕවා බුදුරජාණන් වහන්සේට අදාළ නෑ. මිනිසුන්ගේ නපුරුකම්, කුලේ, වංශේ, ධනවත්කම්, පෝසත්කම්, රූපය ඒවා බුදුරජාණන් වහන්සේට අදාළ නෑ. බුදුරජාණන් වහන්සේ බලන්නේ අර ධර්මය අවබෝධ කරන්න පුළුවන් හැකියාවක් තියනවාද කියලා. තථාගත බුදුරජාණන් වහන්සේට සම්බුද්ධ ඥානයට බුදු ඇසට පේනවා කෙනෙක්ගේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් හැකියාව. අඳුරු කලයක ඇතුලේ දැල්වූ පහනක් වගේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ තාත්තට ගිහිල්ලා කිව්වා මේ තාත්තේ මොකද මේ අඬන්නේ? අනේ මගේ එකම හිතුව පුත්‍රයා කියලා අඬනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ උපන් සත්වයා මරණයට පත් වෙන බව දේශනා කළා. බ්‍රාහ්මණය අතීතේ පවා මේ ශෝකයෙන් හිටපු මේ අය මේ නුවණැත්තන් විසින් ශෝකේ දුරු කළා තියෙනවා. එතකොට මේ අර බ්‍රාහ්මණයා කියනවා ස්වාමීනි මට මොකක්ද මේ විස්තර? ඊට පස්සේ කියනවා මේ ඉස්සර හිටිය මේ වාසුදේව කියලා නැත්නම් කන්න කියලා රජ කෙනෙක් හිටියා. එයාගේ පවුලේ 10 දෙනෙක් ඉන්නවා. ඒ 10 දෙනාගෙන් බාලම එක්කිනා තමයි ගත පඬිතුයෝ. මේ ඒකෙන් වැඩිමහල් සහෝදරයා තමයි මේ කන්න කියන්නේ නැත්නම් වාසුදේව. ඊට පස්සේ මේ එයා තමන්ගේ පුතා නැති වුණා. පුතා නැති වුණාට පස්සේ ගොඩාක් ශෝක කළා. ගොඩාක් ඇඬුවා. ගොඩාක් වැළපුණා. කන්නේ බොන්නේ නැතුව පෙරලී ඉන්නවා දැන් අර රජුරුව. ඊට පස්සේ බාලම සහෝදරයා වෙන ගත පඬිතුයෝ තීරණය කළා මේ මගේ සහෝදරයාගේ දුක නැති කරන්න නම් වෙන කෙනෙකුට බෑ. මම මේකන මැදිහත් වෙන්න ඕන. කරුණු කියලාත් බෑ මේක උපක්‍රමයකින් මෙයාගේ දුක නැති කරන්න ඕන කියලා. මේ දැන් පින්වතුනි සමහර අයගේ දුක නැති කරන්න තියෙන්නේ උපක්‍රමෙන් බණ කියලා නෙවෙයි. දැන් හිතන්නකෝ තථාගත බුදුරජාණන් වහන්සේට පුළුවන් ඕනම කෙනෙක්ගේ දුක ධර්මයෙන් නැති කරන්න. එහෙනම් කිසා ගෞතමී ආපු ගමන් බණ කියන්න තිබ්බනේ. එහෙම ඔක්කොටම එකම ක්‍රමේ හරියන්නේ නැහැ. ඒක දන්නේ බුදුරජාන් වහන්සේ. එයාගේ දුක තුනී වෙන්න ඕන. එහෙනම් යශෝදරාවට දැක්ක ගමන් බණ කියන්න තිබ්බනේ. යශෝදරාව පැය ගාණක් ඇඬුවනේ සිරිපා ළඟ. ඉතින් ඒ දුක තුනී වුණාට පස්සේ තමයි චන්ද කිරණ ජාතකේ වදාළේ. එතකොට ඒ වගේ මේ අර දැන් ගතපඬිතු තීරණය කළා මේක උපක්‍රමයෙන් කරන්න ඕන කියලා. මෙයා මොකද කළේ? කිහිවලු කඩාගෙන මේ පාරේ මේ වීදියක් වීදියක් ගානේ හාවෙක් හාවෙක් හාවෙක් හාවෙක් කිකිය දුවනවා. හාවෙක් හාවෙක් හාවෙක් කිකිය දුවනවා. හැමදැනම දුවනවා. ඊට පස්සේ මොකද වුනේ? දැන් මිනිස්සු කල්පනා කරා මේ රජකුමාරයෙන්නේ දැන් මේ රති රජුරන්ගේ බාලම සහෝදරයා. ඉතින් කට්ටිය මෙයාව අල්ලගත්තා. මෙයාව අල්ලගන්න බෑ. කේවලු කඩාගෙන හාවෙක් හාවෙක් හාවෙක් කියලා දුවනවා. ඊට පස්සේ මේ ආන්න ඊට පස්සේ රෝහිණිය කියන අමාත්‍යවරයා දුවගෙන ගිහිල්ලා අර ශෝකෙන් වැළපීමෙන් ඉන්න වාසුදේව දැන් එයා පුතා මැරිලා එයා දුකෙන් ඉන්නවා. ඒක ඇස්සේ ගිහිල්ලා කිව්වා ක්‍රිෂ්ණ රජතුමනි නැගිටින්න. ඇයි නිදාගෙන ඉන්නේ? ওই නිදිමතෙන් සිදුවෙන යහපතන්නේ අන්න ඔබගේ සහෝදරයෙක් ඉන්නව නේද? ඒ බාලම සහෝදරයා ඔබගේ හදවත වගේ නේද? දකුණු හැ වගේ නේද? කේසව රජතුමනි, ඔහු වාත රෝගයෙන් බලවත්ව පීඩා විඳිනවා. ඔහු හාවෙක් ඉල්ල ඉල්ල නන්දොඩවනවා. කිව්ව වාතයේ කිපිලෙන්දයි අන්න ගත පඬිතුෝ හාවෙක් හාවෙක් කියලා දුවනවා. මේ ඔබතුමා මෙහෙම ගුල් වෙලා ඉන්නපාන්න පිස්සු හැදිලා එක්කෙනෙකුට කිව්වෝ. ඉතින් රෝහිණී අමාත්‍යරයාගේ වචන අහපු කේසව රජතුමා හරි කලබලෙන් නැගිට්ටා. සහෝදරයා ගැන ශෝකෙන් දුකට පත් වෙලා දුවන්න ගත්තා. එහෙන් පුතා මැරිලා දුක. ඊට පස්සේ දුවගෙන ගිහිලා සහෝදරය ළඟට ගියා. ඈ මොකද්ද? පිස්සු හැදෙන කෙනෙක් වගේ මුළු මේ ద్వාරවති නගරය පුරාම හාවේ කාවේ කිකිය නන්දොඩවන්නේ. ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ? මොකද්ද හාවේ? මම ඔබට හාවේ දෙන්නම් කිව්වා. ඊට පස්සේ කිව්වා රාත්තරණින් හරි මැණික් වලින් හරි ලෝහ වලින් හරි එහෙම නැත්නම් රිදීෙන් හරි සක් වලින් හරි ශිලා පබළු ආදීෙන් හරි මොනවා හරි ක්‍රමයකින් ලස්සනම හාවෙක් හදලා දෙන්න. ඊට පස්සේ ගත පඬිතු කියනවා වනාන්තරවල වනයේම ගොදුරුකොට නෑ මිරජ්ජුරෝ කියනවා වනාන්තරේම මේ වට කරලා වනාන්තරේ ඉන්නවනම් ලක්ෂ ගණන් හාවෝ ඒ හාවෝ ගෙනත් දෙන්න. දැන් ඔබට මොකක්ද ඕනන්නේ? ඊට පස්සේ කිව්වා කේසව රජතුමනි මං යන් හාවෙක් පොළොව ඇසුරු කරගෙන ඉන්නවනම් ඒ හාවොන්ට කැමති නෑ. මං කැමති හඳ මඩලේ ඉන්න හවට. හඳේ ඉන්න හාව ඕන මට. ඊළඟට මල්ලි හඳේ ඉන්න හාවා කියන්නේ ඉල්ලන්න ඕන එකෙක් නෙවෙයි. කවුරු හරි එයා ඉල්ල ඉල්ල අඬනවා නම් ඒ මිනිහා මැරෙනවා මිසක් ආව ලැබෙන්නේ නැහැ කිව්වා. ඊළඟට කියනවා ක්‍රිෂ්ණ රජතුමනි දැන් ඔබ මේ මට ඇවිල්ලා බණ කියන්නේ දැන් ඔහේ බලනකො මැරිච්ච පුතා වෙනුවෙන් අඬ අඬ ඉන්නවානේ. මං නම් අර පේන් දින්න හාවට මං අඬන්නේ. ඔබගේ පුතා පේන්නත් නැහැ. ඊළඟ දකින්නත් නෑ. ඒ මිනිහ නිකන් පස් ගොඩක් බදාගෙන අඬ අඬ ඉන්නවා. ඒත් අපි දෙන්නගෙන් කවුද හව වැඩිපුරම මෝඩ? ඊට පස්සේ කියනවා මිනිසුන්ටවත් දෙවියන්ටවත් ලබා ගන්න බැරි යම් දෙයක් තියෙනවා. මගේ උපන් පුතා මැරෙන්න එපා කියන ওই කාරණාව තමයි ලබා ගන්න බැරි. ඒක කොහොම ලබන්නේද? ක්‍රිෂ්ණය, ඔබ මේ මියගිය දරුවෙක් උදෙසා ශෝක කරනවා. නමුත් කිසි මන්තරයකින්, මුල් බෙහෙතකින්, වෙනත් ඖෂධවලින්, සල්ලිවලින් යාව ආපහු එක්කගෙන ඉන්න බෑ. ඇතර මැරිච්ච කෙනෙක් වෙනුවෙන් කොච්චර ඇඬුවත් කිසිම යంత్ర මන්ත්‍රකමකින් හෝ ඖෂධ වලින් හෝ මුදලින් හෝ බලබුලුවන් කාරකමකින් හෝ මැරිච්ච කෙනා නම් ආය ගේන්න බෑ. මහා ධනවත් උදවිය, මහා භෝග ඇති උදවිය, ශාස්ත්‍රීය රජවරු, තවත් බොහෝ ධන ධාන්‍ය ඇති උදවිය, ඔය කවුරුවත් අජරාමර උදවිය නෙවෙයි. නොමැරි ඉන්නයි නෙවෙයි. ඔක්කොම මැරෙනවා. රාජවරු ඉන්නවා, බ්‍රාහ්මණවරු ඉන්නවා, බෙලඳ ව්‍යාපාරිකයෝ ඉන්නවා, දැසිදස්සෝ ඉන්නවා, චණ්ඩාලෝ ඉන්නවා, පුක්කුස කුලවලා ඉන්නවා. මේ ඊළා තව නොයෙක් අය ඉන්නවා. කවුරුත් මැරෙනවා. කවුරුත් අමරණීය නෑ. ඊට පස්සේ කියනවා අට්ටක වාමක ආදි ඍෂිවරු හිටියා. පරම්පරාවෙන් ආපු සයවැදෑරුන් වේද මන්ත්‍ර කටපාඩම් කරගෙන ඉන්නවා. අනේ කුදුවේ ඉන්නවා. ඔය කවුරුවත් අමරණීය නෑ. ශාන්ත ඍෂිවරු ඉන්නවා, සීල සංවරයෙන් යුතුව ඉන්නවා, තපස් රකින්න ඉන්නවා, තපස්වීන් වහන්සේලා ඉන්නවා. මේ ඔක්කොම කාලය ආපම ශරීරය අත්හරිනවා. ඊට පස්සේ කියනවා වඩන ලද සිත් ඇති රහතන් වහන්සේලා ලෝකේ ඉඳලා තියෙනවා. නිවන් මාර්ගය සම්පූර්ණ කරලා ආශ්‍රව රහිතව පින්පව් මේ ජීවිතය තුලම ගෙවා දමලා අන්තිම සිරුර දරපු රහතන් වහන්සේලා ලෝකේ ඉඳලා තියෙනවා. ඊට පස්සේ රහතන් වහන්සේලා පවා සිරුර බැහැර කරනවා, පිරිනමන පානවා. ගින්නකට ඉසින ගිසලක් වගේ දුකෙන් ගිනිගත්තු මාව නිවිලා ගියා. වතුර ඉහළ නිවලා දාන වගේ මගේ සියලු කාය චිත්ත පීඩා නිවිලා ගියා. මං කිව්වේ ඒකයි කොච්චර ශෝකෙන් හිටිය කෙනෙකුට උනත් ආයේ අදාළ කාරණාවක් ඇහුනොත් ඒ ශෝකේ තප්පරේට නැතිලා යනවා. තප්පරේට නැතිලා යනවා. ඒකයි අර මේ ශෝකෙන් හිටපු කෙල්ලෙක් ගැන හිත හිතා හිටපු මේ පුතේකට ඔයාට ඒ කෙල්ල අමතක කරන්නම අමාරු නම් ඒකෙන් ගෑන් ළමයාගෙන් අසුචි ටිකක් ගෙනලා බෝතලයකට දාලා කෙල්ල මතක් වෙන වෙලාවේ බෝතලෙින් බිම් බීටපන් කියලා කියනකොටම ඒ කෙල්ල අමතක වුණානේ. එහෙම රාගෙ නැති වුණානේ. ඒ සිතිවිල්ලෙන්. එතකොට තව මේ ළමේ මේ ගෑන් ළමයට ආසාවේ ගෑන් ළමයි ගැන නරක දේවල් හිත හිතා මේ ඉඳලා ඒව දරා ගන්න බැරුව ඉන්නකොට ඒ ළමයාට අවවාද කරලා තියෙනවා මේ බලන්න පුතා මේ පිරිමි මේ මිනිස්සුත් ගෑනු ලෙව කකා ඉන්නවා. ඊට පස්සේ බල්ලොත් බැල්ලියෝ ලෙව කකා ඉන්නවා. ඉතින් මේ බල්ලන්ගේ මිනිසුන්ගේ වෙනසක් නැහැ නේ. කියපු ගමන් මර ආසාව නැති වුණා නේ. මට මිනිසෙක් විදිහට එන්න ඕන කියලා. ඒ නිසා හරියට යමක් හිතට වැදුනොත් එහෙම ශෝකේ නැති වෙනවා. ඒ නිසා තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එවැනි වචන තියෙනවා. දැන් ඕවනම් මේ අද කාලේ දුන්න අවවාද සහ ඇහිච්ච දේවල් ඔය අපි කිව්වේ. එතකොට මේ ධර්මයේ තියෙන කරුණු කාරණා මේ විදිහට උපක්‍රමශීලීව කෙනෙකුට පුළුවන් වුණොත් ඒක අද කාලේ තියෙන මිනිස්යාට ඒක ගොනු කරගන්න බැරි එක. නැත්තම් මිනිස්සුන්ගේ ශෝකේ දුරු කරනවා මේ ධර්මයේ. ඊට පස්සේ මගේ පපුවේ ඇතුලේ ඇනී තිබුණ ශෝක හුල බුදුරලා දැම්මා. පුත්‍ර ශෝකේ නිසා මං ගොඩාක් ශෝකයෙන් පිලිපිලි හිටියේ. ඔබ ඒක දුරු කළා. පින්වත් දරුව, නුඹේ අවවාදය අහපු මං දැන් ශෝක හුල උදුරලා දැම්මා. සිහිල් වුණා. නිවුණ කෙනෙක් වුණා. මං ආය හඳන්නේ නැහැ. වැළපෙන්නේ නැහැ. ලෝකයාට අනුකම්පා කරන ප්‍රඥාවන්ත උදවිය ওই විදිහට කරනවා. ගත පඬිතුමා තමන්ගේ වැඩිමහල් සහෝදරයා ශෝකයෙන් එතර කෙරුවා. ගත පඬිතුමා තමන්ගේ වැඩිමහල් සහෝදරයා ශෝක රහිත බවට පත් කළේ සුභාසිතින්මයි. යනි කෙනෙකුට ওই විදිහේ ඇමතිවරු ඉන්නවා නම් පිරිවර සේනාව ඉන්නවා නම් ඒ කෙනාව ওই විදිහට යහපත් වෙනවා. ඇත්තටම පවුලක ඉන්නවා නම් හොඳට තේරෙන සත්පුරුෂ කෙනෙක් එයා ගොඩාක් අයගේ දුක් දුරු කරනවා. ගමක ඉන්නවා නම් හොඳ සත්පුරුෂ කෙනෙක් එයා ගොඩාක් අයගේ දුක් දුරු කරනවා. යම් ප්‍රදේශයක ඉන්නවා නම් සත්පුරුෂ කෙනෙක් ධර්මයේ තේරෙන ගොඩාක් අයගේ දුක් දුරු කරනවා. මේ ලෝකයේ මේ ලංකාවේ ඉන්නවා නම් සත්පුරුෂ කෙනෙක් ඒ අය ගොඩාක් අයගේ දුක් දුරු කරනවා. අපිට හම්බුණ අපේ ගුරුවරයෙක් විදිහට අපිට හම්බුණ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා අපේ ජීවිතේ ගොඩාක් දුක් ශෝක නිවිලා ගියා. සත්පුරුෂයෙක්ගේ 15වීම කොච්චර හොඳද? සත්පුරුෂයෝ දවසක් හරි ලෝකේ දීර්ඝායුෂ ජීවත් වෙන එක කොච්චර හොඳද? ඉතින් ඒ නිසා මේ සියලු දෙනාට ලෝකයේ සියලු දෙනාට සත්පුරුෂ ඇසුර සැලසේවා. ශෝක සන්තාප දුරු වේවා. කෙලෙස් දුරු වේවා. සියලු දෙනාට ගෝරතර සංසාරයෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා.